නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් අනගාരികා මෑණිවරුනි, පින්වත් දරුවනි, දවසක් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මට මතක හිටියට රජගහනුවර වීදියේ වැඩම කරනවා. උන්වහන්සේ එක්තරා දෙයක් දැකලා උන්වහන්සේගේ බුදුමුවින් සිනහාවක් පහළ වුණා. යම් මොහොතක උන්වහන්සේගේ සුදුවන් වූ දන්ත ධාතු උන්වහන්සේලා පෙනෙනවාද? සුදෝ සුදු රශ්මියක් සිරස වටා විහිදෙනවා. පින්වත් දරුවනේ, හරි පුදුමයි. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කවදාවත් දහම් දෙසද්දී උන්වහන්සේගේ දන්ත ධාතු උන්වහන්සේලා පේන්නේ නැහැ. දන්තයන් නොපෙනී කතා කරන්නේ කොහොමද කියලා හිතාගතවත් නොහැකි. යම් වෙලාවක කාරණාවක් මුල් කරගෙන සිනහ පහල කරන්නේද, එවිට සුදුවන් වූ රශ්මිය විහිදෙනවා. පිටිපස්සෙන් වැඩි ආනන්දයන් වහන්සේ දුටුවා, ස්වාමීනි කුමක් අරඹයා සිනහ පහල කළේද? ආනන්ද, අර දෙදෙනා පෙනෙනවද? වයසක ජෝඩුවක් පාරයිනේ. හොඳටම වයසට ගිහිල්ලා දත් වැටිලා හැරවිති එල්ලිලා හිඟා කනවා. දුටුවාද ආනන්ද? ස්වාමීනි, ඔය අර මේ කලින් මේ රජගහනුවරේ හිටපු සිටුපවුලක් නේ කිව්වා. විනාශ වෙලා මහපාරට වැටිලා කිව්වා. ආනන්ද, ඒ කවුරුත් දකින දේ ආනන්ද. ආනන්ද, මම මෙසේ දකිමි. මේ ජෝඩුව, මේ යුවල තරුණ කාලේ පැවිදි වුණා නම් ආනන්ද නිකිලස් වෙනවා, අරහත්වයටපත් වෙනවා. ආනන්ද තරුණ විය ඉක්මවා ගිහිල්ලා මේ දෙදෙනා පැවිදි වුණා නම් අනාගාමි වෙනවා. ඒ වියත් ඉක්මවා ගිහිල්ලා ආනන්ද මේ දෙදෙනා පැවිදි වුණා නම් සකදාගාමි වෙනවා. ඒ වියත් ඉක්මවා ගිහිල්ලා පැවිදි වුණා නම් ආනන්ද සෝවන් වෙනවා. ආනන්ද දිරාගිය ශරීර සහිත ඒ මහල්ලන් දෙදෙනා දෙස බලන්න, අද ඔවුන්ට දහමේ පිහිටක් නැහැ කිව්වා. අද ධර්මය අවබෝධ කරන්න බෑ කිව්වා. සුගතියක් නැහැ. ආනන්ද ඔය දෙදෙනා මරණයෙන් මත්තේ නිරේ. දරුවනේ, ඔබ කුමක්ද ධර්මය අහලා තියෙන්නේ? ධර්මය අවබෝධ කරගන්න කාරණා පහක් ඒකාන්තයෙන් බාධා පෙනෙන පවතිනවා. මව මැරීම, පියා මැරීම, තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම, ඊළඟට රහතන් වහන්සේලා ඝාතනය කිරීම, සංඝ බේදය. කුමක්ද ඔබ හිතන්නේ? ඒ මහල්ලන් දෙදෙනා ඒ පංච ආනන්තරිය කර්ම කරලාද? කළේ නෑ. එහෙනම් කුමක්ද මේ නිරේ උපදින්නේ, රහත් වෙන්න හිටපු දෙන්නේ? පින්වත් දරුවනි, කුසල් නැහෙනවා කියලා එකක් තියෙනවා. තරුණ කාලේ උපද්දවන්න පුළුවන් කුසල් වයසට ගියාට පස්සේ උපද්දවන්න බෑ. කවුරු වුණත් මෙතන බණ ඇහුවත් නැතත් අවසානයේ ඔය කවුරුත් ගන්න තීරණයක් තියෙනවා. පරලෝකෙටත් මොකක් හරි පෑයයි බං කියලා කවුරුත් වයසට සුදුරෙද්ද පොදවගෙන පන්සලි බෝගහයට ඉඳ ගන්නවා. වයසට පළච්චි කවුරුත් ඉඳ ගන්නවා. එදාට පින්වත් දරුවනේ, නැහුණ පිරිසක් විදිහට ඉඳ ගන්න එපා. කුසල් වලින් නැහෙන්න එපා. ඔබට මහණ වෙන්නත් බැරි වෙන්න පුළුවන්. හැමදාම දහම් වැඩසටහන් වලට සහභාගී වෙන්නත් බැරි වෙන්න පුළුවන්. ඔය රූපවාහිනියෙන් පෙන්නපු තරුණ වැඩසටහන් වලට ඔබට එන්නත් බැරි වෙන්න පුළුවන්. දරුවනි, කොහේ හරි මුල්ලකට හරි වෙලා නැහෙන්න නැතුව ඉන්න. තරුණ ජීවිත නැහෙන්න එපා කියලා මේ උත්සාහය. එච්චරයි. තරුණ කොල්ල ටික මහාන කරගන්න උවමනාවක් නැහැ. අලුත් සමාජ දර්ශන හදන්න අපිට උවමනාවක් නැහැ. තරුණ ජීවිත නැහෙන්න එපා. නැහුන්නේ නැති කෙනාට ධර්මයේ තියෙනවා. තථාගත ශ්‍රී සද්ධර්මය. කොහොමද කියන්නම් මේ ධර්මයේ තියෙන හැටි? අද දරුවන් ගොඩාක් මේ ශාලාවේ වටවි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආසාවෙන් ඉන්නවා. මෙතන ඇති නපුරු ළමයි. අම්මට තාත්තට කටක් අරින්න දෙන්නේ නැතුව වහපිය කියාගෙන ඉන්න ළමයි මෙතන ඉන්නවා. යාළුවන්ගේ හිත රිද්දන ළමයි ඉන්නවා මෙතන. ඊළඟට නොයෙක් අකටයුතුකම් වලට ඇබ්බැහි වුණා යත් ඇති. ඔබ මේ ධර්මයක් අහනවා. ඉස්සරත් වෙච්ච දෙයක් තියෙනවා. ආනේ ඉස්සර වෙච්ච දේ තමයි අද ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ. මේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහවනේ කූටාගාර ශාලාවේ. මේ විස්තරය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ලිච්ඡවි කුමාර සූත්‍රය. පින්වත්නි, පින්වත් දරුවනි, ඒ ලිච්ඡවි රාජධානියේ හිටියා ලිච්ඡවි කුමාරවරු. මේ ලිච්ඡවි කුමාරවරු පිරිසක් හිටියා දරුවනි, මේ ලිච්ඡවි රාජධානියේ නහයට අහන්නේ. අපේ වචනෙන් කියනවා නම් නොසන්ඩාලයි. සමහර අය කරලා තියෙන වැඩ විනය පිටකේ තියෙනවා. මට ඒක කියන්න අමාරුයි. එච්චර දරුණු ලිච්ඡවි කුමාරවරු ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ විශාලා මහනුවර වනයේ ඇතුළට වැඩලා දවල් කාලේ භාවනාවෙන් වෘක්ෂයක් මුල වැඩ ඉන්නවා. එතකොට අර ලිච්ඡවි කුමාරවරු ටික අර මේ දඩයම් වල්ලු ටිකකුත් අරගෙන කැලේ යනවා. කැලේ ගිහිල්ලා ඔහි කෑ කොස්සන් ගහගෙන බල්ලු ටිකක් දක්කාගෙන ඔහොම යනකොට වෘක්ෂයක් මුල වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ඉදුටුවා. දැක්ක ගමන් අතේ තිබ්බ අර ආයුධ පැත්තකට දාලා බල්ලු ටිකක් පැත්තකට එලවලා ගිහිල්ලා ඉඳගත්ත බුදුරජාණන් වහන්සේ ළඟ. බුදුරජාණන් වහන්සේගේ මෝ මඩල කොහොමද කියලා දරුවනි අපිට කියන්න බෑ. හද මඩලේ රාගයේ මාත්‍රයක් නැති, ද්වේෂයේ මාත්‍රයක් නැති, මෝහයේ මාත්‍රයක් නැති උත්තමයේගේ මෝ මඩල කොහොමද? අපි ඒක හිතකින් හිතන්නේ කොහොමද? මුව මණ්ඩලෙන් පිට වෙන වචනයක් වචනයක් පාසා අවිද්‍ය අන්ධකාරයේ දුරවන කෙලෙස් දුරු කරන බුදු කෙනෙක්ගේ මුව මණ්ඩල කොහොමද? මේ මිහි මණ්ඩලේ තබන තබන පයෙන් මිහි මණ්ඩල සැනසෙන බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයාගේ පවන් පවා වැඳුම් ලබන අපගේ බුදුරජාණන් වහන්සේ භාවනාසුවෙන් වැඩ ඉන්නකොට ඒක කොයි වගේ වෙන්නේ ඇද්ද? පින්වත් දරුවනේ, අර ළමයි ටික කොහොම අර ලෙච්චවි කුමාරරු ඉඳගෙන වැඳගෙන හිටියා. ඔහොම ඉන්නකොට මහානාම කියන ලිච්ඡවි රජුරෝ ව්‍යායාමයේ පිණිස කැලේ යද්දී දුටුවා අර කුමාරවරු ටික වැඳගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේද වැඩ සිටිනවා. ඒ වෙලාවේ මහානාම ලිච්ඡවි රජුරු උදානයක් පහළ කළා. භවිස්සන්ති ලිච්ඡවි කුමාරෝ, භවිස්සන්ති ලිච්ඡවි කුමාරෝ, ලිච්ඡවි කුමාරවරුන්ට නම් යහපතක්මයි දියුණුවක්මයි දියුණුවක්මයි කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, මහානාම කුමක් අරඹයාද ඔය කතාව කිව්වේ? ස්වාමිනි, මේ ලිච්ඡවි කුමාරවරු හරි නොසන්ඩාලයි, නපුරුයි, දරුණුයි, රෞද්‍රයි. ස්වාමිනි, ගේකින් ගේකට මේ කැවිලි ටිකක් යව්වත් මුන් උදුරලා ගන්නවනේ. කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බෑ, කලකලොප්පම් කරනවානේ. මට නම් පුදුමයි ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මේ අය ඉඳගෙන ඉන්න එක. ස්වාමීනි, මේක නම් දියුණුවක්මයි කිව්වා. එනිසා පින්වත් දරුවනේ, ඔබටත් ඒම කියමි. මොන මොන අදහස් හිතේ තිබුණත්, මොන මොන චරිත ඔබේ ජීවිතයේ තිබුණත්, ඔබද සංගරුවන ඉදිරියේ ඉඳගෙන ඇත. මේ දහම දසන්නේය, ඔබට නම් දියුණුවක්මයි, ඒකාන්ත දියුණුවක්මයි. සිදුවේ හැකි දේ දන්නේ බුදුරජාණන් වහන්සේ, සිදුවේ නොහැකි දේ දන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දියුණුව පිණිස පවතින, නොපිරිහීම පිණිස පවතින කාරණා පහක් වදාලා, පින්වත් දරුවනි, ඔබ මහමෙහුණාවට ආවත් නැතත්, ආයෙත් යෝන් දහම් සක්මනකට ආවත් නැතත්, මේ දහම් වැඩපිළිවෙල සමග එකතු වුණත් නැතත්, මේ කරුණු පහ රැකගනිල්ලා පිරිහෙන්නේ අර විනාශ වෙන්නේ. යම් දවසක ධර්මයක් අහන්න ඕන කියලා ඉඳගන්නකොට හිත පිරිහිලා නැහැ, නැහිලා නැහැ. ඔබ වෙනුවෙන් ධර්මයේ තියෙනවා ජීවමානව. ධර්මයේ මැරිලා නැහැ පින්වත්නි. පින්වත් දරුවනේ, ධර්මයේ මැරිලා නැහැ. ධර්මයේ ජීවමානව තියෙනවා. ජීවමාන ධර්මයෙන් ඔබට පිහිට දෙන්න නැසෙන්න එපා කියන බණපදෙ මේ කියන්නේ. පළවෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහානාම ඔටුනු පලන් ශාස්ත්‍රියෙක් වේවා. ඒ කියන්නේ මැති ඇමතු පරම්පරාවක, රාජ පරම්පරාවක කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පියාගේ කටයුතු කරගෙන යන දරුවෝ වෙන්න පුළුවන්. ඒ වගේම මහානාම යුද භටයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මහානාම මොනහරි ක්‍රියාවක් කරන ගමේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. යම් පිරිසකට ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මහානාම ගෙදරේ ඉන්න, ගෙදර කටයුතු ටික බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඕනම කෙනෙකුට පිරිහෙන්නේ නැතුව දියුණු වෙන්න මේ කාරණා පහ බලපානවා කියලා වදාලා. පළවෙනි, ඒ කියන්නේ අනිවාර්යෙන් ওই පස් දිනාට ඔබ ඇතුළත්. අනිවාර්යෙන් ඇතුළත් ওই පස් දිනාට. පළවෙනි එක තමයි මහානාම මෙහිලා කුලපුත්‍රයා නැගී සිටි වීරියෙන් යුතුව අත්පහ වෙහෙසීමෙන් දහදිය මහන්සියෙන් හම්බ කරනවා. මොනවාරි හරි හම්බ කරනවා. ධනයක් උපද්දවනවා දැහැමින් සෙමින්. එදවට දැහැමින් සෙමෙන් ධනය උපද්දලා මොකද කරන්නේ? ඒ ධනයෙන් මව්පියන්ට සත්කාර කරනවා, සම්මාන කරනවා, පුදනවා, බුහුමන් දක්වනවා. පින්වත් මහානාම, මේ විදිහට දරුවා දෙමව්පියෝ පෝෂණය කරද්දී අර අම්මගේ තාත්තගේ හද මඬලෙන් ඇතුලෙන් එනවා මේකට හරියන්න ඕන කියලා. චිරං ජීව, බොහෝ කාලයක් ජීවත් වේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා හද මඬලෙන්ම අම්මගේ තාත්තගෙන් වචනයක් එනවා. මහානාම මව්පියන්ගේ අනුකම්පාවට පාත්‍ර වුණා කියලා යමක් ඇද්ද, ඒ කුල පුත්‍රයා දියුණුවක්ම කැමති විය යුතුයි, පිරිහීමක් නන් නෙවෙයි. ඔන්නේ හිතන්නේ නැති එකක්. ගොඩාක් අය බනහන්ඳත් එනවා, ආවට දවස් දෙකක් ඔහි හිඳලා යනවා. ඒ යන්න හේතුව උන් එන්නේ නැහිලා. මෙන්න මේක නෑ, ආශිර්වාදේ නෑ. අම්මගේ තාත්තගේ ආශිර්වාදේ කොච්චර ඕනිද? ඒකට පුංචි කරුණු කිහිපයක් කියන්න. දරුවෙක් කුසට ආවට පස්සේ පින්වත් දරුවනේ, ආයේ දෙමව්පියන්ට ලෝකයක් නෑ. ඊට පස්සේ අර අම්මා රස්නේ වතුර ටිකක් බොන්නේ දරුවට හානියක් වෙයි කියලා, සීතල වතුර ටිකක් බොන්නේ දරුවට දෙනේ කියලා, හයියෙන් ගමනක් යන්නේ කුස හෙල්ලෙයි කියලා, නිදාගන්නේ නෑ, එක ඉරියව්වෙන් ඉන්නේ, එහිට මෙහිට පෙරලෙන්නේ නෑ, කුස පොඩි වෙයි කියලා. ඒ විදිහට ඉඳලා බොහෝ ආශාවෙන් දරුවෙක් බිහි කරන්න යනවා. දරුවනේ, දරුවෙක් බිහි කිරීමේ විලි වේදනාව කියන්නේ සමහර අම්මලා මැරෙනවා. මම දැක්ක ඒක අටුවාවේ විස්තරයක් තියෙනවා. දරුවෙක් බිහි වෙන්න එන වේදනාව, විලි වේදනාව, මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරෙන් නැති වෙනවා කියනවා. ආයේ මැරෙන්න තරම් වේදනාවක් එනවා කියනවා. සමහර අයට හිතෙනවා කියනවා අර වේදනාව ඇවිල්ලා නැති වෙන මොහොත නිවන වගේ කියලා. ඔය හැම කෙනෙක්ගේම අම්මා කෙනෙක් එක වින්දා. අපි කියමු සීස කරලා ගත්තා කියලා, මේ බඩ පළලා අත දාලා දරුව ගන්නවනේ. මේ මැස්සෙක් මදුරෙක් කාපු වේදනාව හිතන්නකෝ. මුල අමතක කරන්න එපා. ඊට පස්සේ දරුව ඉපදුනාට පස්සේ අර විඳපු ඔක්කොම දුක අමතකයිනේ අර මූණ දැක්කට පස්සේ. ඒ මෑණියෝ අම්මාය, ඒ දරුවාට ජීවේ දුන්නේ තාත්තාය. ඇඟේ තියෙන රතු පාට ලී ටික සුදු පාට වෙනවා. මේක පුදුමයක්, ආශ්චර්යයක්, අද්භූත දෙයක්. දරුවට කෑ ගහගන්න බෑ, උගුරට මොනවත් ගිහිල්ල නෑ. කෑ ගහගන්න බැරි දරුවන්ගේ, ඔබ කාගේත් මගේත් උගුර ඉස්සෙල්ලාම තෙත්තුනේ අම්මගේ කිරිටිකෙන්. එහෙම දෙත්තුනාට පස්සේ ඒ කට හැදුනේ, ඒ කතාව හැදුනේ අම්මා නිසා. කොච්චර කිරි බීලාද කල ගණන්. ඊට පස්සේ අම්මලා වැහැරෙනවා. දරුව හැදුවට පස්සේ මේ ලස්සනට ඉන්න අම්මලා වැහැරෙනවා. අම්මලාගේ තරුණකම නහගෙන දරුව ඉපදුනේ. දරුවෙක් ඉපදුනා කියන්නේ අම්මට තරුණ කියන වචනේ නහල දානවා. අපි කළේ ඔයාලා තරුණකම ආසයිනේ. ඊට පස්සේ මොකද උනේ? ඒ දරුවාට බත් කවනවා, ඉඳුල් කවනවා, මෙහෙම ගුලි කර කර කවනවා. කන් නැතකට උඩ බලපන්, අන්න අන්න බබෝ ගුරුල්ලෙක් කියලා කට අරගෙන උඩ බලනකොට කටට දානවා. මෙහි මත ගුලි කරලා කටට කවපු බත් කටවල් ගාන දරුවනේ නුඹලට ගණන් කරන්න බෑ. කොච්චර ගණන් ඉගෙන ගත්තත් පුළුවන් නම් අම්මා කවපු බත් කටවල් ගාන ගණන් කරලා කියන්න. දැන් ඔය කටවල් වලින් බැනපල්ලා අම්මලාට. ඒ කර්මේන අන්න නැහුණා. නැහුණා. දැන් අම්මගේ කටින් කොහොමද එන්නේ? අත දික් කරනකොට උඹලා දන්නේවා කියලා කියනකොට කොහොමද හදමදලින් එන්නේ? තාත්තා දේශය කොච්චර ඇඳුම් හොදලා තියනවද? ඊළඟට දරුවනේ අපිට හැම දෙයක්ම උගන්වී අය. අපි බත් කන්නවත් දන්නේ නැහැ. මූණ හැමතැනම ගා ගන්නවා. උන්දලගේ කකුල් දෙකට අපේ කකුල් දෙක තියාගෙන ඇවිද්දිවි උන්දලා. අනේ අපි කොච්චර ඇවිදලා ගියත් ඉස්සලාම එක අඩියක් ඉස්සරහට තියෙනකොට අපේ දරුවා අඩිය තියෙනවා කියලා උන්දලා හතුටු වුණා. ආමාශයට බලන්න බින්වත් දරුවනේ, අම්මලා ඔච්චර බත් කටවල් කවලා තියෙද්දී තමන්ගේ අම්මට එක බත් කටක් අවුපු නැති කොල්ලු කෙල්ලු මෙතන ඉන්නවා. ඒත් යාළු වෙච්ච කෙල්ලට කැව්වා බත්. කොහෙවත් යන කෙල්ලෙකුට බත් කැව්වා. මේ කටට බත් කවපු අම්මට බත් කටක් කවලා නැහැ. මේ පාරිශුද්ධ ශ්‍රී සද්ධර්මයේ කොහොමනම් අල්ලන්නේද? මේ මුනිවර විශ්වාස කරපු ධර්මය නැසිලා නම් කොහෙවත් යන කෙල්ලන් දෙක එක වරන් දුන්නා. තමන්ගේ අම්මට වස්ත්‍රයක් අරන් දුන්නේ නැහැ. තමන්ගේ අම්මගේ වස්ත්‍රයක් හොදලා නැහැ. තාත්තගේ වස්ත්‍රයක් හොදලා නැහැ. දරුවනේ, මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න කැමති නම් ওই ගුණී උපද්දව ගන්න. ඔයාලට සමහර අයට සිල් රකින්න අමාරු ඇති. මේ ධර්මයේ මතක තියාගන්න අමාරු ඇති. සත්පුරුෂයන් වහන්සේලා ඇසුරු කරන්න අමාරු ඇති. සමහර වෙලාවට ඒ බාධාව එන්නේ අම්මගේ ආශිර්වාදේ නැති නිසාද දන්නේ නැහැ. තාත්තගේ ආශිර්වාදේ නැති නිසාද දන්නේ නැහැ. පින්වන්ත දුවෙක් හරි පින්වන්ත පුතෙක් හරි ඉන්නවා නම් දරුවනේ, අද අදිස්ථානයක් ඇති කරගන්න ඒ දෙන්නට දුක් දෙන්නේ නැහැ කියලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සිදුවේ හැකි දේ සිදුවේ නොහැකි දේ දන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දරුවට හරියනවාමයි. නිදම් පහළ නොවෙන්න පුළුවන්. ස්වීප් ඇදෙන්නේ නැතුව තියෙන්න පුළුවන්. කරන රස්සාව වෙන්න පුළුවන්. කරන්නේ හිතේ සැනසෙල්ල ඉන්න පුළුවන්. වද දෙන්නේ නැහැ හිතට. මිහිරි ශ්‍රී සද්ධර්මය ඇහෙනකොට පිරිසිදු වස්ත්‍රයකට උරන සායමක් වගේ ඒ හිත්වලට උරනවා දරුවනේ. ටික ටික සිල්පද හදා ගන්නවා. මව්ගේ ආශිර්වාදය, පියාගේ ආශිර්වාදය. ওই කැම්පස් වල ළමයි ඉන්නවා. උපාධි ප්‍රධානයේදී අම්මා තාත්තා ගෙන්නගෙන යන්න කැමති නැහැනේ අර දෙන්න නාකි දෙන්න කියලා. මෙහෙමත් ලෝකයක්. රස්සාවක් කරලා පඩිය අතර ගන්නකොට වදපු අම්මා තාත්තා මතක් වෙන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? අකුරු කරවපු ගුරුවරු මතක් වෙන්නේ නැවොන්න දැන් කියනකොට මතක් වුණේ අපිටත් ගන්නපු ගුරුවරු ඉන්නවා කියලා. මුල නහගෙන නම් දරුවනේ පිරිහීමක් මිසක් දියුණුවක් නම් නෙවෙයි. ඒ නිසා ඔබද අපි කරා ආවත් නැතත් අද අදිෂ්ඨානයක් ඇති කරගන්න අම්මට වද දෙන්නේ නැහැ කියලා. තාත්තට වද දෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි ඉස්සර ගෙවල් වල කිව්වේ හොරෙන් පැනලා යන කෙල්ලන්ට හරියන්නේ නැහැ කියලා. ගින්දර නිසා. නමුත් ඉතින් දේස් දෙවල් තිබ්බත් අම්මලා ආයේ බාර ගන්නවා. බාර ගත්තට රාපු සාභේ වදිනවා. අඳුරක් තියෙනවා ජීවිතවල. ඒ නිසා හැදෙන්න දරුවනේ පුළුවන්. මේ කියන්නේ නොසන්දාල රාජකුමාරවරු ටිකක් ඉස්සරහා. ඔයාලා මේ තරම් වැරදි කළා නෑ. මේ කෙල්ලෙකුට පාරට බහින්න බෑ. මේ ලිච්ඡවි රාජධානි මුන් කොලොප්පම් කරනවා. ගේකින් ගේකට කෑමක් ගෙනියන්න බෑ. මුන් එක කඩා වඩා ගන්නවා. නොඑක අකටයුතුකම් කරනවා. නිවාඩුවට කරන්නේ මේ දඩේ මේ බල්ලන් අරන් දඩේ මේ යනවා. ඔබ එසේ කළේ නෑ. මගේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අනිවාර්යෙන් ප්‍රයෝජනයක් පිණිස. මේ කුමාරවරු ටික හැදෙනවා දරුවනේ. ඔබට ද හැදෙන්න පුළුවන්. ඔබ මෙච්චර නැසී නෑ. ඒ නිසා තමන්ගේ මවට පියාට වරදක් වෙලා තියෙනවනම් සමාව අරන් ආදරෙන් ඉන්න. හිමීට හදාගන්න. ඔවුන් අපිව සමහර වෙලාවට සමහර ළමයි ප්‍රතික්ෂේප කරන දෙමව්පියන්. ඒ මොහොතේ මෙසේ සිතන්න. පින්වත් දරුවනේ, අම්මගේ තාත්තගේ ආදරේ ලබන්න පිනක් තියෙන්න ඕන. සංසාරේ තමන් වැරදි කාමසේවණේ කළා තියෙනවා නම්, හදිහුණියම් කළා දරුවන්ගෙන් දෙමව්පියෝ වෙන් කළා තියෙනවා නම්, ඔවුන් සසරේ ඉපදෙද්දී අම්මගේ ආදරේ ලැබෙන්නේ නැහැ. තාත්තගේ ආදරේ ලැබෙන්නේ නැහැ. ඒ ඇයිද වෙන ගෙවල් වල හැදෙන්න වෙනවා. ඒ දෙමව්පියන්ගේ වැරද්ද නෙවෙයි, තමන් සංසාරේ කරපු දේ. තමන්ගේ කර්මයේ දෙස බලා දෙමව්පියන්ට අදෝනා නගන්නේ නැතුව සැලකිය යුතුයි ඒ බුද්ධ වචනය. අපටද කල්යාණ මිත්‍ර ඇසුර නිසා මේ ධර්මයේ ඇහිලා මේ ධර්මයේ ටිකක් කියවගෙන යනකොට කල්පනාවට ආවා, මගේ අම්මයි තාත්තයි මං කුණු කාණුවේ දාලා ගියා කියනකො මට මහාන වුණාට පස්සේ අන්න අර ඉන්නේ උඹගේ අම්මා තාත්තා උඹ කුණු කාණුවේ දාලා ගියේ කියලා මට නම් හිතේ චකිතයක් නැහැ. ඒ ඇත්තන්ට හදවතින්ම වඳින්න. මා නිරේට යන්න දෙන්නේ නැතුව, പ്രേත ලෝකෙට යන්න දෙන්නේ නැතුව, තිරිසන් ලෝකෙට යන්න දෙන්නේ නැතුව මට මනුස්ස ලෝකෙට එන්න කුසක් හැදුවා. එනිසා මා මේ ධර්මයේ කියනවා. එනිසා සත්පුරුෂයෝ මුණ ගැහුණා. ඔබට මොනවත් නැතත් ඉදිරියට විනාශ වෙන ලෝකෙ විනාශයෙන් නවත්තන්න බෑ. නමුත් ඔබගේ සත්මුතු පරම්පරාවට නොලැබුණ දායාදයක් ඔබට දැන් ලැබිලානේ. මේ විදිහට උතුම් සත්පුරුෂයන් වහන්සේලා පෙරට කරගෙන බණක් අහන්න මනුස්ස ලෝකයට උපද්දපු දෙමව්පියන්ට අද ඉඳලවත් ණය ගෙවපල්ලා. අපිට සංසාරේ තියෙන කර්ම ඇති. ආය කර්ම රැස් කරගන්න එපා දරුවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මව්පියන්ගේ අනුකම්පාවෙන් හද මඬලින් එන ආශිර්වාදේ දරුවෙක් ඉහළට ගෙනියනවා. ඒ බුද්ධ වචනයයි. දෙවෙනි කාරණාව තමයි මහානාම මේ විදිහට දහඩිය මහන්සියෙන් අරියම්බු කරගෙන ජීවත් වෙන කෙනා අඹදරු දාස කංකරුවන්ට මේ සත්කාර කරනවා, උදව් උපකාර කරනවා, පෝෂණය කරනවා. තමන් බිරිඳක් ගත්තනම් මෙයා මගේ බිරිඳ කියලා එයා පෝෂණය කරන එක ස්වාමියාගේ වගකීම. දරුවන් පෝෂණය කරන එක වගකීම. තමන් වැඩකාරකමට කවුරු හරි තියාගෙන ඉන්නවා නම් එයාගෙන් බලන එක වගකීම. ඒ වගකීම පැහැර හරින්න හොඳ නෑ. අඹ දරුවන් පෝෂණය කරගෙන ඉන්නකොට ආන් ඒ අයටත් හිතෙනවා, අනේ මේ මිනිස්සයා අපි වෙනුවෙන් කරන දේ පව් අප්පා. මේ මිනිස්යාට නම් ලෙඩක් දුකක් හැදෙන්න එපා. මේ මිනිස්යාට හරියන්න ඕන. කවදාවත් අපි හිත රිද්දලා නැහැ කියලා ගෑණිගේ කටින් වචනයක් එනවා. දරුවන්ගේ කටින් එන වචනයක් අනේ අපේ අම්මා තාත්තා පව් අප්පා පුදුම මහන්සියක් වෙන්නේ. අනේ මේ අයට නම් කරදරයක් වෙන්න එපා. අන්න හදවතින් වචනයක් ආවා. වැඩ කරන මිනිසුන්ගෙන් වචනයක් කියනවා, අපේ නෝනා අපේ මහත්තයා අපි වැඩ කරන ගෙදර හරි හොඳයි, අනේ මිනිසුන්ට නරකක් වෙන්න එපා කියලා වචනයක් එනවා. පින්වත් මහානාම, ඔය අඹදරු දාස කංකරුවන්ගේ හදවතින් එන වචනේ ආශිර්වාදේ ඔහුගේ දියුණුවට බලපානවා. දාස කංකරු කතාව පැත්තක තියලා ස්වාමියාගේ බිරිඳගේ කතාව ගත්තොත් එහෙම මේ බලන්න හැම ගෙදරකම තියෙන හූනියම තමයි ගෑණි මිනිහට බයින එක. හොඳට බලන්න මේ තියෙන මේ බුද්ධ වචනේ තියෙන්නේ බිරිඳගේ හදවතින් එනවා කියන වචනයන් පව් මේ මිනිස්යාට හොදක් වෙන්න ඕන කියලා. අද ගෙවල් වල තියෙන වචන ටික නම් හම්බෝ. යම්කිසි ස්ත්‍රියක් ස්වාමියාට බැන බැන ඉන්නවද යම් ගෙදරක, ඒ ගෙදර හූනියම නම් මොන පුහලින්වත් කපන්න බෑ. මෙතනද දරුවනේ නුඹලා අනාගතේ විවාහ වෙන්න කැමැත්තෙන් ඇති. යම් දවසක ඔබ විවාහ වුණාට පස්සේ ස්වාමියාට බයිනවා නම්, දෙස් දෙවුල් තියෙනවා නම්, තෝතෝ කියලා කියනවා නම්, ඒ ගෙදර පිරිහීමක් මිසක්ක දියුණුවක් නැහැ. බුද්ධ වචරේ සැනසෙල්ලක් නැහැ කියලා කියන්නේ මේ. ඔය වාගේ ගෙදර තියෙන අඩන්තේට්ටන් ඔක්කොම මැද්දේ දෙන්න කා කොටා ගන්න යන ගමන් ගිහිල්ලා බණ මඩුවක් ඉගෙන ගත්තා, ඉඳගත්තා කියලා ඔවුන්ගේ සකල ක්ලේශයන් නසන්ට එක වචනයක් කියන්න අද බුදුරජාණන් වහන්සේ නැහැ. ඒ නිසා ඔවුන් නැසි, ඔවුන් කුසල් දහම් වලින් නැසිලා නිසා ධර්මයේ අවබෝධ වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණයක් තමයි මේ මහමෙවුනාවේ දහම් වැඩපිළිවෙල පටන් ගත්තට පස්සේ ගොඩාක් අය මේ ධර්මයේ මහාන වුණේ තරුණ අය. ගොඩක් රැඳිලා හිටියා තරුණ අය, ඉතාම සුළු පිරිසයි වයසක අය රැඳිලා හිටියේ. වයසක අය භාවනාවෙන් භාවනාවට ගියා. භාවනා පන්තියෙන් පන්තියට පන්තියට ගිහිල්ලා අවසානයේ හිතුවා මේක හරියන්නේ නැහැ, බුදුන් උපන්නේ ලංකාවේ කියලා හිතුවා. ඒ ඇත්තන්ට කුමක්ද ඒ සිදුවුනේ? උන් බණ අහන්න ආවේ තරුණ වයසින් නැහිලා. එනිසා මගේ මිනිස්සයා අපි යාළුවල ඉන්න කාලෙවත් නරක හිතින් මගේ ඇඟට අත තිබ්බේ නැහැ කියන වචනේ කියව ගන්න. මගේ මිනිස්සයා යාළුවල ඉන්න කාලෙ මං එක එක ගුබ්බෑවල් වලට ඇදගෙන ගියේ නැහැ කියන වචනේ කියව ගන්න. අනේ පිරිද පොඩි කෙල්ලෙක් අඳාගෙන ආවා. කොල්ලක් කොහෙද ඇදගෙන ගිහිල්ලා නංගිමේ තේක බොන්න කියලා නිදිපිති දාලා තේක දීලා ඊට පස්සේ කෙල්ල විනාශ කළා. ඔන්න ආදරේ සාප සිය දහස් වරක් සිතෙනවා පැවිදි වුණ එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. විනාශ වෙච්ච යුගය කෝ ආදරේ, මැරිච්ච අයට පණ ගන්න ආදරේ කෝ, මෝහනක් බලාගෙන වචනයක් කතා කරන්නේ නැති ආදරේකෝ, මේ ලෝකේ ආදරේ ප්‍රතිමූර්ති යසෝදරා. යසෝදරාට තමයි ඉස්සෙල්ලාම මහාන වෙන්න හිතුනේ. යසෝදරා කියනවා ප්‍රජාපති උත්තමාවියට මා පැවිදි වෙන්න යන්න. ඈ යසෝදරා අවුරුදු 13ක් ගිහි ජීවිතේ ඉඳිද්දී සිද්ධාර්ථයන්ගේ මූණ බලා කතා නොකළ ඔබ කෙසේනම් පැවිදි ඉල්ලන්නද කියලා අහනවා. ඒ යසෝදරා තමන් පිවිතුරු ආදරයක් දුන්නොත් පිවිතුරු ආදරය ලැබෙයි. ධාතු ධාතු එකතු වෙනවා. තමන් වනචරයි නම් ගානට කෙනෙක් හම්බ වෙනවා. ධාතු ධාතු එකතු වෙනවා. මේ ලෝකී ස්වභාවය. ඒ නිසා මේ ගෙවල් වල තියෙන ඒ ගෑනු මිනිස්සු එකිනෙකාට සාප කරගන්න එක ගෙදරකට දියුණු වෙන්න නම් බෑ. ඒද මතක තබා ගන්න. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනාම කුල පුත්‍රයෙක් මේ විදිහට දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගෙන මේ විදිහට කටයුතු කරනවා. ඒ හරි හම්බ කරන දේෙන් මේක තියෙනවා වතු පිටි කුඹුරු වල වැඩ කරද්දී ඒ අයෙක්ට සත්කාර කරනවා කියලා. එතකොට අද වතු පිටි කුඹුරු කියන කතාවක් අද ඔයාලා කුඹුරු වලට බැහිල්ලක් නැහැ නේව. මේ කියන්නේ රැකියාව කරන තැන. තමන් හරි හම්බ කළ යමක් උපයා ගන්නී යම් තැනකද එතන නසන් දෙපා කියනවා. තමන්ට සොච්චමක් අතට එන තැනක් තියෙනවනේ. ඒ තැනට වින කරන්න දෙපා කියනවා. තමන් හරි හම්බ කරලා රස්සාවක් කරලා උපයා ගන්නී යම් තැනකින්ද එතන හරියට වැඩ කරලා ඒ මිනිසුන්ගේ හිත දිනා ගන්න කියනවා. එතකොට එතන ඉන්න ප්‍රධානියාගෙන් වැඩ කරන අයගේ හද මඳුලින් එනවා කියනවා. අනේ පව් මේ මිනිස්සයා අවංකව වැඩ කරනවා. මේ මිනිස්සයාට කරදරයක් වෙන්න එපා කියලා. ආන පින්වත් මහනාම ඒ ආශිර්වාදේ එයාට දියුණුව පිණිස පවතිනවා, පිරිහීම පිණිස නෙවෙයි. පින්වත් දරුවනේ ඕන තරම් හම්බ කරන්න පුළුවන් මේ අසාධාරණ කමෙන්. මතක තියාගන්න අපිට පොඩි කාලේ ජීවත් වෙන්න තියෙන්නේ. මැරිච්ච ගමන් විපාකේනවා. මැරිච්ච ගමන් විපාකේනවා. මේ මනුස්ස ලෝකේ ආයුෂ පින්වත් දරුවනේ පුංචි. අවම ආයුෂ තියෙන නිරේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු 190ක් ඒ අපායේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි. අවුරුදු 500ක්. එක දවසක් අවුරුදු 190ක් වන අවුරුදු 500ක් ඒ නිරේ දුක් විඳින්න ඕන. ඊළඟ අපායේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඒ නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි මාස 12ක් අවුරුද්දයි අවුරුදු 1000ක්. ඉතිරි අපායවල් ගැන ආයුෂමා කියන්න ඕනේ නැහැ. ඕකම ඇති. මෙතනද ඇති පින්ම් පින් තියෙන දරුවෝ. ඒ නිසා කල්පනා කරලා බලන්න මේවට වැටුනොත් කවුරුත් නැහැ. ගණින් ගණින් බං කියලා උගුල්පත් දෙන අය කර්මයට වග කියන්නේ නැහැ. තනියෙන් විඳවන්න වෙනවා. එනිසා යංකේසේ රස්සාවක් කරන තැන හරියට කරන්න. හැබැයි ගොඩාක් දුක් විඳින්න වෙයි. හැබැයි හිතේ සැනසෙල්ල තියෙනවා. අපි කවුරුත් ඇස් දෙක පියාගන්න දවසක් එනවා. එක්තෙන් වෙන දවසක් එනවා. එදාට මේවා පිටිපස්සෙන් එනවා දරුවනේ. අපි ගමනක් යද්දී අපි ඉස්සරහින් ඉරපායලා තියෙනකොට අපේ හෙවණැල්ල වැටෙන්නේ පිටිපස්සට. අපිට පේන්නේ නැහැ. ඔය ඉර බැහැගෙන යනකොට අර හේවනල් ඉස්සරහට එනවා. යම් දවසක එක්තෙන් වෙනකොට කරපු ටික ඔක්කොම ඉස්සරහට එනවා. මං උදාහරණයක් කියන්නම්. මෙච්චර බන කියනකොට තමන්ගෙන් වෙච්ච වැරදිම හිතට දැන් එනවා ඔය. චෛත්‍ය වැඳපුවා, බෝධි වැඳපුවා, දාන දුන්න ටික දැන් මතක් වෙන්නේ නැහැ. මේ බණ හද්දින් වැරදිම හිතට මතක් වෙනවා. මට මගේ අතින් මෙහෙම වුණා, අම්මට මෙහෙම කිව්වා, මගේ මං කෙල්ලට මෙහෙම කළා කියලා ඔක්කොම හිතට එනවා. රුවන්වැලි සෑයේ වැන්දා, ජයසිරි මහ බෝධින් වහන්සේ වැන්දා, 1000ක් වැඩ තියෙන අතරේ බණ හණ්ඩාවා, මේ පින් ටික මතක් වුණේ නැහැ. මෙච්චර හොඳට වායු සමීකරණය කරපු හෝල් එක ඉද්දින් මෙහෙම වෙනවා නම් ලෙඩ ඇඳි පණ අදිද්දින් කුමක් සිදුවේද? පින්වත් දරුවනේ, කන් හැන්දක් තරම්වත් මොළයක් ඇති කියලා හිතලා මේ කියන්නේ. නුවණින් විමසන්න. මේව වයසක මිනිසුන්ට කියලා වැඩක් නැහැ. කවුරු හරි බේරිලා ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාම ඔන්න කුල පුත්‍රයෙක් වෙර වීරියෙන් ජීවත් වෙනවා. මහදාදී මාංශෙන් හම්බ කරන ජීවත් වෙනවා. මේ ජීවත් වෙලා මෙයා මොකද කරන්නේ? දෙවියන්ට බලි දෙනවා. දේවතා බලි. කුමක්ද දේවතා බලි? දෙවියන්ට පින් දෙනවා. දැන් බලන්න මිනිස්සෙකුගේ ජීවිතේ එක අංගයක් අම්මට සලකනවා වගේම අංගයක් වෙන්න ඕන කියනවා දෙවියන්ට පින් දෙන එක. කෝ දෙවිවරුන්ට ගරහනවා. දෙවියන්ට ගරහා බණ කියන අයගේ බණ අහන අයට යන කලදසාව කුමක්ද? තියෙනවා කලදසාවක්. පිරිහීමක්ම කැමති විය යුතු දියුණුවක් නන්නේ. ඒකට මම උදාහරණ කතාවක් කියන්නම්. මේ දෙවියන්ට පින් දෙන එක වෙලෙන්දු දෙන්නේ වෙලඳාම් කරගෙන ඉද්දී එක වෙලෙන්දෙක් දෙමේ අරෙන් ගඟකින් එතර වෙන්න ඕන. එතකොට ඒ ගඟේ පාරුව මේ පැත්තට එන අතරතුර අර මිනිස්සෙක් දෙන්න කෑම කාලා වෙලෙන්දු දෙන්න එක වෙලෙන්දේ කෑම ටිකක් කාලා මේ ගඟට දැම්ම මාළුන්ට. දාලා හිතුවා මේ මාළුන්ට කෑම දාපු පින මේ ගංගා දේවතාව අනුමෝදන් වේවා. ඒතුට එහෙම කියනකොටම අර ගංගේ දේවතාවට ඒක දැනුණා. සතුටු වුණා. දැන් ඔන්න අර වෙලෙන්ද දෙන්න ඔරුව එනකල් හාන්සි වෙලා ඉන්නවා. අර කෑම දාපු වෙලෙන්දට නිින්ද ගියා. අනිත් වෙලෙන්ද ගව තමයි තිබ්බේ කාසිබෝධිය දෙන්න එකතු වෙලා මේ බිස්නස් කරපු එකේ. ඔහු කුමක්ද කළේ? කාසි තිබ්බ බෑකේ වගේම බෑකේකට ගල් කැට ටිකක් දාලා ඉනේ ගහගත්තා. මේ පැත්තේ කාසි පොදිය තියෙනවා, අනිත් පැත්තේ ගල් කැට පොදිය තියෙනවා. දැන් ඔන්න ඔරුව ආවා, ඔරුවේ නැගිලා යන ගමන් ඔරුව හෙල්ලෙන අතරේ අර ගල් කැටේක දාලා සල්ලි නැති වුණා කියන්නේ ඕනනේ, කාසි නැති වුණා කියන්නේ. ඇත්තටම දැම්මේ කහවණු තිබ්බේක ගඟට දැම්මා. මෙන්න නැති වුණා කහවණු. අනේ ඊට පස්සේ අර මිනිහේකෝ මොනවා කරන්න දෙතින්. නමුත් ওই සිද්ධි දෙයිය බලාගෙන හිටියේ ගංගා දේවතාවා. ලස්සනට මාළුවෙක් කියලා ගිල්ලෙව්වා අර පොදිය. මේ දෙවියන්ට බින්දීමේ වෙන දේවල්. ඊට පස්සේ දැන් ගිහිල්ලා ගෙදරට ඇවිල්ලා කිව්වා, අනේ හරි වැඩක් වුණේ කලබලයක්. අර මිනිහයා සතුටින් ගිහිල්ලා ලිහිනුට ගල් කැට ටිකක් කාට කියන්නද? මාළුවා දැලකට හොනා. දැන් දැලට අහුවෙලා මාළුවා විකුණනවා. විකුණද්දී මහා මාළුවා සාමාන්‍යයෙන් මේ පුංචි ගාන අපි කියමු මේ අඩ මස්සයි කියලා. ඉතින් මේ අර වෙලේ අර මාළුවා ඉන්නේ කිනාට කියවෙනවා මේ කහවණු 100යි අඩ මස්සයි කියලා. කවුද ඔය මාළුවේ කිහිම ගන්නෙ? මේ බලන්න, මේ දෙවියන්ගේ කාරණාව කියන්නේ ඉෂ්ට දේවතානුග්‍රහයෙන් යමක් කියවන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ ලෝකේ අඳුරු බලවේග වලින් මිනිස්යාගේ ඇඟේ වචන වලින් කියවන්න පුළුවන් මිනිසුන්ට වචන. මේ ලෝකේ අඳුරු බලවේග වලින් මිනිස්යාගේ කටෙන් වචන කියවන්න පුළුවන්. මේ කියෙව්වේ අසට කහවණ 100යි කියලා. කවුරුත් ගන්නෑ. මාළුවා වීදී විකුණගෙන යනකොට අර්ගෙ දෙට්ටාව ගමන් කිව්වා ආඩ කහවනුයි කියලා. ඊට පස්සේ දීලා ගත්ත අර මිනිහෙකු හරි පුදුමයි, මෙච්චර වෙලාවක් මම මේක ලොකු ගානකට කියන් හිටියේ, ඔබට මේ අඩු ගානක් කියවුණා. හරි යන්න කියලා යවුවා. මාළුවා කපනකොට කහවනු පොදිය ඇතුලේ පුදුමයි. මේක කොහොමද උනේ කියලා හිතනකොට ආකාශයේ දිව්‍ය පහළ වුණා. මේක උඹ මට බින්දුන් එකට තුටු පඳුරු කිව්වා. ඒත් අර මනුස්සයා කහවණු 50ක් අර්ගෙදිටි ඇව්වා. සත්පුරුසයි. ඒ නිසා දරුවනේ පිනක් කරලා පින් දෙන්න. ගොඩක් අය දාන දෙන්න යනවා, දාන වෙලාවේ පින් අනුමෝදන් කරනලා වෙලාවේ එළියේ ඉන්නවා. ගොඩාක් කොල්ලෝ ගෙල්ලෝ අපි දැකලා තියෙනවා දාන බෙදනකොට දාන බෙදන්න යන්නේ අම්මලා බෙදාගත්තා කියලා එළියට වෙලා කතා කර කර ඉන්නවා. මේ කොච්චර හානියක්ද කරගන්නේ දියුණුව පිණිස තියෙන දේවල් වළක්වගන්නේ. ඒ නිසා පිනක් කරලා ඒ පින දෙවියන්ට දෙනේවා පුරුදු වෙන්න. ඉතින් ඒක පුරුදු වෙන්න දෙවියෝ විශ්වාස කරන්න එපා. ඕපපාතික උපත විශ්වාස කරන්න එපා. සම්මාදිට්ඨිය තියෙන්න එපා. මේ ඔක්කොටම පින්වත්නි මුල් පාදක උනේ අර කියපු සම්මාදිට්ඨියනේ. පළවෙනි කාරණාවට පාදක උනේ අත්ති මාතා අත්ති පිතා අම්මා තාත්තා ඉන්නවා කියන අදහස. දෙවෙනි කාරණාවට මේ පාදක වුණේ කර්ම විපාක ඥානය. ඒ කියන්නේ අති සුඛට දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. තුන්වෙනි කාරණාවට පාදක වුණේ අර සේවා කරන තැන්වල සේවාවේ විපාක ඇත කියන එකේ විපාකේ මේ පාදම. මෙතෙන්ද පාදක වෙන්නේ අති ඕපපාතිකා සත්තා. ඕපපාතික සත්වයෝ ඉන්නවා කියන එක. මේ බලන්න ධර්මයක් ධර්මයකට සැසඳිය නැහැටි. මේ වනාහි තථාගත ශ්‍රී සද්ධර්මයයි. ධර්මයෙන් ධර්මය, බණපදයෙන් බණපදය ගැලපී යනවා. එතරම් සොඳුරුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඊට පස්සේ ඒ නිසා ඉස්සර තිබ්බා දේවතා බලිවලට ඔය කුඹුරු කොටලා, ඒ කුඹුරු වලින් අග්‍ර භාගය අරන් දිවියන්ට පූජා පවත්වන ඒවා. අනේ දැන් ඒ මැසිමෙන්ම කුඹුරට මැසිම දානවා, වීගෝණි ගන්නවා, එහෙම්ම සල්ලි කර ගන්නවා, එහෙම්ම බොනවා, බීලා සින්දු කියනවා. පුදුම දේව පූජා. ඒ නිසා මේ කරල හැදිලා, මේ ගොයම හැදිලා මේ වැටෙනවා. දේවසාප. දේවසාප. බතේ රහ නෑ. දේවසාප. කන කන කෑමෙන් විස ලෙඩ හැදෙනවා. දේවසාප. ඒ නිසා දෙවියන්ට පින් දෙනවා කියලා යමක් කියද්ද ඒ පුරුදු වේ යුතුයි ජීවිතේට. ඊට පස්සේ දෙවියන්ව පූජා පවත්වනකොට දෙවියන්ගේ හද මණ්ඩලෙ මෙනවා කියන හැඟීමක්. අනේ මේ මිනිසුන්ට යහපතක් වේවා. ඒ දෙවියන්ගේ ආශිර්වාදේ පුදුම විදිහට දියුණුවට බලපානවා කියනවා. ඇයි ඒකටනේ අර පාලි වචනයක් තියෙන දේවානුකම්පකෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. දෙවියන්ගේ අනුකම්පාව ලැබුණාට පස්සේ හොඳ දේවල්ම යහපත් දේවල්ම කරන්න හිතෙනවා. යහපතම දකිනවා. වැරද්දක් කරන්න ගියත් මේ මිස්සෙලා යනවා. දන් නැති පිනකට සෙට් වෙනවා. දේවානුකම්පාව. අද පවා ඇති දේවානුකම්පාවෙන් කල්යාණ මිත්‍ර ඇසුරට ආපු අය. ඊළඟට තියෙන කාරණාව තමයි මහානාම. දැන් පළවෙනි කාරණාව කාගේ ආශිර්වාදයේද දිනුවට ඕනන්නේ කියන්න බලන්න. ඇහෙන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදය. දෙවෙනි අමුදරුවන්ගේ ආශිර්වාදය. එහෙනම් පින්වත්නි අමුදරුවන්ගේ දරුවොත් කියලා තියෙනවනේ. තමන්ගේ දෙමව්පියන්ට හැම වෙලාවම බැන බැන ඉන්නේ නැතුව පුරුද්දක් විදිහට දෙමව්පියන්ට මෛත්‍රිය පුරුදු වෙන්න හිතින් මගේ අම්මයි තාත්තයි අපි හදලා වල්ලා මෙතෙන්ට ගෙනාවා අනේ ඒ අයිට යහපතක් වේවා කියලා නිතර පුරුදු කරන්න. ඇත්තට මේ ඒ මහ දෙන්නට ඒක උපකාරයි. ඒ දෙන්න ලෙඩ වුණොත් දරුවෙක් විදිහට බෝධියක් ළඟට ගිහිල්ලා පහනක් පත්තු කරලා පිරිත් කියලා සෙත් පතන එක හාමුදුරුවරු සෙත් පතනවට වැඩිය බලගතුයි තමන්ගේ දරුවා නිසා. ඒ නිසා දෙමව්පියන්ට අපිට කරපු සෙතට ඒ විදිහට සෙත් කරලා ණය ගෙවා ගන්න. ඊළඟ තුන්වෙනි කාරණාව තමයි සේවා කරන තැන ආශිර්වාදය ඕන. හතරවෙනි කාරණේ මොකද්ද? දෙවියන්ගේ ආශිර්වාදය ඕන. ඊළඟට මේ ආශිර්වාද තියෙන අය දියුණුවක් මිසක්ක පිරිහීමක් වෙන්නේ නැහැ කිව්වා. ඊළඟට තියෙනවා තවද මහානාම කුලපුත්‍ර ත්‍රෙමේ මේ විදිහට උට්ටාන වීරියෙන් දහඩිය මාංශයෙන් හම්බ කරගෙන මේකෙන් සමන බ්‍රාහ්මණයන් පුදනවා. සමන බ්‍රාහ්මණයන් කියලා කියන්නේ අපි ගරු කරන අපිට අපි කුල දේවතාවුන් විදිහට තියාගෙන ඉන්න අය. ඒ තමයි සංඝයා. කල්යාණ මිත්‍රයෝ ධර්මී කියලා දුන්න ගුරුවරයා. ඒ ගුරුවරුන්ට පුදනකොට තමන්ට සිත සැලසෙන තැනට පුදනකොට ගර්භවම් කරනකොට ඒ අයගේ හද මණලෙන් මෙනවා කියනවා අනේ මෙයාට හරියනවා නම් කියලා. පින්වත්නි තථාගතයන් වහන්සේ දේශනා කළා ඒ ගුරුවරුන්ගෙන් සමන බ්‍රාහ්මණයන්ගෙන් ආශිර්වාද ගන්න කෙනා දියුණුවක්ම කැමති විය යුතුයි පිරිහීමක් නෙවෙයි. එහෙනම් තමන් හැසිරෙන විදිය තමන්ගේ ගුරුවරයා ගෙන් ප්‍රශංසා ලැබෙන දෙයක්ද කියලා බලන්න. තමන් හැසිරෙන විදිය තමන්ගේ ගුරුවරයාගෙන් ප්‍රශංසා ලැබෙන විදියක් නම් තමන්ම තීරණයකට එන්න දියුණුවක්මයි පිරිහීමක් නැහැ. ලෝකෙම තෝ පිරිහිනවා කියලා කිව්වත් තමාට තමා තුළින්ම ඥානයකට එන්න පුළුවන්. මං පිරිහෙන්නේ නැහැ. මගේ ගුරුවරයා මං කරන දේ දැක්කොත් මට ගරහන්නේ නැහැ. දැන් බලන්න ඉස්කෝලවල මා ගුරු ටීචර්ලා සර්ලා මා මාත් එක්ක ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීනි කඳුළු පුරවගෙන කිව්ව එන්නේ පන්තියෙන්. මේ උගන්වනකොට පිටිපස්සේ පොලිමේ ඉඳගෙන වීඩියෝ බලනවා ෆෝන් වලින්. මේ කටට තූල් දාගෙන හපහපා ඉන්නවා. ළඟට එනකොට ගිලිනවා හොයාගන්න බෑ. මේ කුඩේ ඇතුලේ පවා මත් පෙති. මොන ආශිර්වාදද පිස්සු ගොඩක්. ඊයේ මට ගුරුවරයෙක් කිව්වා ස්වාමීනි ඉස්කෝලේ කෙල්ලේ වාත්තායිනට ගිහිල්ලා ඇඳුම් ගලවගෙන සෙල්ෆි ගහනවලු. පිස්සෝ. ආශිර්වාදයක් ඒ ගුරුවරයෙක්ගෙන්? ඉදිරියට නෑ. උඹලා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගනිල්ල, නැත්තම් නිකාහිට බලලා. ඇත්තටම ඉදිරියට තියෙන පිරිහීමමයි. ඇයි ගුරුවරයෙකුට බෑනේ වේවලක් අතර ගන්න? මම මගේ ජීවිතේ ගොඩාක් මාදරි ගුරුවරු තමයි මට ගහපු අය. මං ගොඩාක් ආදරෙයි. මං අදත් ගියත් මං හොයාගෙන යනවා ඒ ගුරුවරු. වචනයක් හරි කියලා, පිරිතක් හරි කියලා එනවා. ඒ අය තමයි මං හැදුවේ. ඇයි දෙයියනේ අකුරු ශාස්ත්‍රයේ දීලා හොඳ නරක කියා දීලා ඒකකින් වැරද්දක් වෙනකොට කනට ගහන්න අයිතියක් නැත්තම් මොකද්ද මේ ලෝකේ? අද පුදුම ලෝකයක් දරුවනේ. ඒට සතුටු වෙනවා කියන්නේ ඔන්න ගුරුවරුන්ට අපිට ගහන්න බෑ, අපිට පාඩු වෙන්න පුළුවන් කියන්නේ අධර්මයට කැමති වෙනවා, ධර්මයට ද්වේෂී කරනවා. ඒ පරයයනොත් පිරිහෙනවා. ධම්ම කාමෝ බවං හෝති, ධම්ම දේශී පරාභවෝ. එපමණකිනුත් පිරිහෙනවා. ඔය විදිහට ගුරුවරුන්ගෙන් ශ්‍රමණයන් වහන්සේලාගෙන් ආශිර්වාද ලැබිය යුතුයි. අපේ ස්වාමීන් වහන්සේලාද තමන් ඉදිරියට පැමිණෙන කෙනාට මුළු හදවතින්ම සිත් පැතිය යුතුයි. මොකද ඒ සමන බ්‍රහ්මණයන්ගේ, පැවිද්දන්ගේ, ගුරුවරුන්ගේ, ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ඉදිරියට පැමිණෙන කෙනාට බලපාන නිසා. හැබැයි දරුවනේ, එයාගේ ක්‍රියාව අනුව තමයි හදවතින් එන්නේ. හදවතින් එන ආශිර්වාදය තමයි බලපාන්නේ. මේ විදිහට දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කාටත් ওই විදිහට තමයි කියනවා, දියුණුවනේ පිරිහෙන විදිය තියෙන්නේ. හැම අවසානයේ ගාථාවලින් කියනවා. එහි සිංහල පරිවර්තනයේ මේ කියන්නේ පින්වත් දරුවනේ, හැම කල්හි මව්පියන්ගේ කටයුතු සොයා බලන අඹදරුවන්ට හිතේ සියූ ඇතුළු ජනයාගේ අර්ථ සිද්ධිය සලසන, තමා නිසා ජීවත් වෙන අන් අයටද යහපත කරයි නම්, නැනවතුන්ගේ වචනෙහි අරුත් දන්නා සිල්වත් වූ තැනැත්තා මියගිය ඥාතීන්ටත් මෙලොව ජීවත් වන ඥාතීන්ටත් යන උභය පක්ෂයටම යහපත සලසයි නම්, මෙරිචයටත් පින් දෙන්න ඕන. මේ තියෙන්නේ ඒ දෙපැත්තටම යහපත සලසනවා නම්. සමන බ්‍රහ්මණයන්ටද දෙවියන්ටද යහපත සලසන නුවණැත්තා ධාර්මිකව ගිහි ගිහි වාසය කරමින් හැමත සතුට දනවයි. දැන් මේ ඔක්කොටම එපා වෙච්ච ජීවිත තියෙන්නේ මේවා නැති නිසා. මේ ගුණධර්ම ආශිර්වාද පහ තියෙනවා නම් එයා ඔක්කොටම ප්‍රේමනම්පයි කියනවා. හෙතෙම යහපත් කර්මයන් කොට ප්‍රශංසාවට නිසි වූයේ පිදුම් ලබන්නේ වෙයි. මෙහිදීද ප්‍රශංසාවට බඳුන් වෙයි. මේ ලෝකෙත් ප්‍රශංසා කරනවා. පරලොව සුගතියේ පිද සතුට වෙයි. ඔන්න දෙව්ලොව යන පාර. ඒකනේ. ඒ නිසා ඔබ කාටත් මේ කියපු ආශිර්වාද වලින් කුසල් රැකගෙන, කුසල් වලින් නැසෙන්නේ නැතුව මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න වාසනාව උදා වේවා.